හොඳයි, සාදු සාදු. නිදහස් 13 වසරේ 8 මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන. විච්ඡා චරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ඒ අධ්‍යාත්මික හැසිරවීම විද්‍යාත්මක කාරණයක්. සාමාන්‍ය මිනිසුන්ට තියෙන්නේ අවිච්ඡා චරණයක්. බුදුරජාණන් වහන්සේට තියෙන්නේ විද්‍යාත්මක චරණයක්. එතකොට මේ විද්‍යාව කියන වචනය අපිට තියෙනවා අවුරුදු 2600කට එහා ඉඳලා. විද්‍යා චරණ සම්පන්නෝ බෞද්ධයන්ට නිවන් මාර්ග සොයා ගැනීමට අපහසු වෙලා තියෙන ඔවුන් බලන්නේ මේක පොතකට ගලපන්න. අනිකුත් ආගමිකයෝ තමන් දන්න දේ ගලපන්න යන්නේ පොතට. තමන්ට දැනෙන දේ ගලපන්න යන්නේ පොතට. ඒක ඊටාම වැරදි ක්‍රියාවලිය. ඔබ ගැළපිය යුත්තේ සිතටයි. සිතටයි ගැළපිය යුත්තේ. එවිට තමයි මේ විද්‍යාත්මක ගුණය ඔබට සොයා ගන්න පුළුවන්කම තියෙන්නේ. සරලෝ ඒ කරුණ පිළිබඳව කියා දෙන්න අපි උත්සාහ කරනවා. දැන් මේ මොහොතේ අපි මතක් කළොත් මහනුවර දළදා මන්දිරය. දැන් ඔබට පේනවා නේද? මහනුවර දළදා මන්දිරේ පේනවා. ගිහිල්ලා තියෙනවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. දැන් ඔබට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පේනවා. සියඹලා එහෙම කාලා තියනවාද? සියඹලා කාලා තියනවා. මොකද වෙන්නේ? සියඹලා මතක් කරනකොට කටට කෙල උණුන ගතියක් තියෙනවා. ඇඹුල් රසයක් ඒකේ තියෙන නිසා. සුවඳක් වුණත් මේ මොහොතේ දැනෙනවා වගේ දැක ගන්න පුළුවන්. පිච්ච මල් වල තියෙන සුවඳ. ඒ සුවඳ ආග්‍රහණය කරලා තියෙනවා මේ මොහොතේ ඒක දැනෙනවා. ඒ සියලුම රූප රටා මවල දෙන්නේ අපේ මේ හිසේ. ඔළුව ප්‍රදේශයේ තමයි කොටසක තමයි මේ රූප රචනයේ තියෙන්නේ. ඒ රූප රචනය හොඳින් කෙරෙනවා නම් තමයි අපි කියන්නේ කල්පනා ශක්තිය යගේ හොඳයි කියලා. ඊළඟට ඒ ඇහෙන දේවල් වලට ඉන්ද්‍රියන් වලට ග්‍රහණය වෙන සියලුම කාරණාවලට අපි ලබා දෙනවා දෘෂ්ටි, ලබා දෙනවා ආකල්ප, ලබා දෙනවා. ඒ දෘෂ්ටි, ඒ ආකල්ප මිනිස්සු බොහොම විද්‍යාත්මකව නිවැරදිව ලබා දෙන්නේ නැතුව අවිද්‍යාත්මකව තමයි තමන්ව තැම්පත් කරගන්නේ සිත තුළ. ඒ නිසා තමයි පුහුදුන් සත්වයා සිදු කරන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා. අවිද්‍යාත්මකව රැස් කරන මතකයන් සමුදායක් තියෙනවා. ඒත් එතකොට අවිද්‍යාත්මකව රැස් කරන මතකයන් සමුදායකින් සිදු කරන්නේ මනසට විපතක්. හානියක් සිදු කරනවා. විද්‍යාපච්චය වුණොත් සංඛාර වෙන්නේ නැහැ. දර්ශන සම්පන්නියක් පමණයි. ඔය දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති කියන කාරණේ ඒක තමයි. මිනිසා විසින් සකස් කරන, මිනිසා විසින් ලබා දෙන, ලෝකයට දෙන හැම ආකල්පයක්ම අවිද්‍යාත්මකයි. ඇයි? ඒක මිනිසාට පමණක් පෞජ්‍යලික වූ කාරණයක් නිසා. නමුත් මුළු මහත් විශ්වයම පොදු ධර්මතාවයක්. ඒක පෞජ්‍යලික වූ කාරණයක් නෙමෙයි. නමුත් සංකල්පමය ධාරාව මිනිසාගෙන් මිනිසාට පෞජ්‍යලිකයි. එතකොට ඒ පෞජ්‍යලික දර්ශනයක්, පෞජ්‍යලික වින්දනයක්, පෞද්ගලික දැක්මක් මිනිස්සු ළඟ තියෙනවා එකිනෙකාට වෙනස්ව. එය තවත් පූර්ණව වෙනස් වෙනවා ආගමික, ජාතික, වාර්ගික, රටවල් වශයෙන් යනකොට වෙනසක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේට තියෙන දැකීම විද්‍යාත්මකයි. බුදුරජාණන් වහන්සේගේ මානසික හැසිරවීම විද්‍යාත්මකයි. අපි මේ වහගෙන ඉන්නව පමණක් නෙමෙයි, අපි ඒ බුදුරජාණන් වහන්සේගේ தත්වයට පරිවර්තනය වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ පියවරට අපි සමීප වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දැකීමේ හැඩයට, චින්තනයේ හැඩයට, ජීවිතයේ හැඩයට අපි පරිවර්තනය වෙන එකයි සරණං ගච්ඡාමි කියන්නේ. එහෙම නැතුව මේ බුදුහාමුදුරු ගැන කතන්දරයක් කියනවා නෙමෙයි, ඒ தත්ත්වයට පරිවර්තනය වීමට උපකාරක ධර්ම දේශනා කරන්නේ. ශාන්ත දැක්මක්, නිදහස් දැක්මක් බුදුවරුන්ට තියෙනවා ඒ විද්‍යාත්මකව දකින නිසා. අපි විද්‍යාත්මකව නොදකින නිසා ශාන්ත වූ දැක්මක් ඇති වෙන්නේ නැහැ. හැම මොහොතකම කම්පණය වූ දැක්මක් තියෙනවා. ඔය හිතට ප්‍රශ්න, ගැටලු නැතිව තියෙනකොට නෙමෙයි ඔය හිත මැන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට ප්‍රශ්න ගැටලු මුණ ගැහෙද්දී එහෙම නැතු ඒක මැන ගන්න පුළුවන් කමක් නැහැ. එක් රහතන් වහන්සේ නමක් තමන් අරිහත් භාවයට පත්ුණයි කියලා හිතාගෙන ඉන්න යම් කෙනෙකුට එයාගේ අරිහත්ත්වය පිළිබඳව කරුණු කියා දුන්නා. කොහොමද කියා දුන්නේ? උන්වහන්සේ හිතේ මැවීමක් ඇති කළා. දැන් ඔබේ ඉන්ද්‍රියට හොඳ යකුලා ගත්ත ඇත් රජෙක් කුලප්පු වෙලා වේගයෙන් දුවගෙන එනවා. දැන් ඔබටත් ඔබ බලන්න ඒක. ඔබ හිතන්න මේ මොහොතේ හොඳ යකුලගෙන ඊටාම තරදනු විදියට දුවිලි පුප්පගෙන පොළොව දෙදරවාගෙන ශාල ඇත් රජෙක් ඔබ ඉස්සරහට දුවගෙන එනවා වේගෙන් පහර දෙන්න. ඔබට දැනෙන්නේ මොකද? ඔබ කරන්නේ මොකද්ද කියලා ඔබෙන් අහලා බලන්න. මොකද්ද ඔබ කරන්නේ? දුවන්න බලනවා, පනින්න බලනවා, ඒ වගේම හද ගැස්ම වැඩි වෙනවා, බීතියට බයට පත් වෙනවා. පත් වෙනවද නැද්ද? පත් වෙනවා. ඇයි ඒ පත් වෙන්නේ? මේ මම නැති කරන්න එනවා කියන බයට. හැබැයි ඔබ තුල වීරිය තියෙනවා නම් ඇති පෙරලන්න. ඒ නැතාව පෙරලගෙන ඉස්සරහට යන්න පුළුවන් වීරිය තියෙනවා නම් ඔබට නිවන් දකින්න පුළුවන්. ඔහුම නෙවෙයි පින්නතුනේ මගේ ගුරුවරයෙක් මගෙන් ඇහුව ප්‍රශ්නේ තමයි, ආනන්දය ඔබේ ඉස්සරහට මහා පෘථුවිය ගල් ගෙඩියක් වගේ පෙරලගෙන පෙරලගෙන ආවොත් මොකද කරන්නේ කියලා. ඔබ මොකද කරන්නේ? මහා පෘථුවිය ගල් ගෙඩියක් වගේ පෙරලගෙන පෙරලගෙන ආවොත් මොකද කරන්නේ? ඒ සමයේ දුන්න උත්තරය තමයි මම මහා පෘථුවියට එක අතකින් පහර දෙනවා, කෑලි දෙකකට වෙන් වෙලා දෙපැත්තට විසි වෙන්න කියලා. කොහොමද කතාව? ජීවිතේට ඔබ කියන්න හිතන්නේවත් නැතුව ඉතින් එහෙම දෙයක්. ඒත් අපිට එහෙම කියන්න පුළුවන් කමක් තිබුණා. ඒක බොරුවක් කියන්න පුළුවන්, ඒක කරන්න බැරි වැඩක් වෙන්න පුළුවන්. මෙතන අවශ්‍ය වෙන්නේ චින්තනමය ශක්තිය. දැන් ඔබ දැකලා ඇති සමහර වෙලාවට ලෝකේ මහා රජවරු ඉන්නෝ ශරීරයෙන් ඉතාම පොඩි. දැන් ඇමරිකාවේ ජනාධිපති ඔබාමා ගත්තාම හරි මහත් ශරීරයක් තියෙන ලොකු මිනිස්සෙක් නෙමෙයි. මොකක්ද එයාගේ ශක්තිය? චින්තාමය ශක්තිය තියෙන එතන. ඒකයි එයා එතෙන්ට ගියේ. වෙන මොකක්වත් බලයක් නෙමෙයි එතෙන්ට තිබ්බේ නෑ. ඒ භෞතිකවාදී ජයග්‍රහණ. ඒ වගේම තමයි අධ්‍යාත්මිකවත් ජය ගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි චින්තාමය ශක්තිය. ඔබට අර ඇතෙක් පෙරලගෙන යන්න පුළුවන් මහ බලයක් ඇති වෙනවා නම්, ඒ වගේම මහා පෘථුවිය ඔබේ ඉස්සරහට පෙරලගෙන આવොත් එය දෙපළු කරලා ඒ කුඩු කරලා දාලා හරි ඉස්සරහට යන්න පුළුවන් බලයක් ඔබ ළඟ තියෙනවා නම්, ඒ කියන්නේ ඔබ කිසිම දෙයකට පරාජය කරන්න බැරි පුජ්‍යලේ. ඒ නිසා තමයි අපරාජිත කියන බලය හටගත්තේ. ඒ බලය ඇයි ඔබට නිර්මාණය කරන්න බැරි කියලා මොහොතක් කල්පනා කරන්න බැරි නම් බෑ කියලා. ඔබ මොනවද රකින්න යනවා? මොනවද රකින්න යනවා? මොනවද තියෙනවනේ? මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ මනස, මගේ සංකල්ප, මගේ වටපිටාව, මගේ දේවල් කියලා ගොඩාක් තියෙනවා. ඒව රැකගන්න ඕන නිසා දුවගෙන යනවා. ඒ දුවනෙහි තමන් කොච්චර සිතුවත් දුවදුව ඒව රකින්න ඒ ධර්මතාවයන් අනුගමනය කරන්න, ඒ ධර්මතාවයන්ට අනුකූලක වූ ලක්ෂණ, අනුකූල වූ ලක්ෂණ අපිට කිසියම් ආකාරයක වෙනස් කරන්න බෑ. මේ අධ්‍යාත්මික දර්ශනයක්. මම මේක භෞතිකවාදීව කිසිදු දෙයක් වෙනස් කළ යුතුයි කියා මම කියන්නේ නෑ. ඒක භෞතික ක්‍රියාවලිය. රස්සාව, හැකියාව, ඒ වෘත්තිය, ව්‍යාපාරය, ඒක ඒ විදිහට තිබුණා. ඒක සම්මත ලෝකයේ සම්මත අනුකූල ආකාරයෙන් ඒ ගනුදෙනු ඒ විදිහට තිබුණා. ඉඩකඩම් බැංකු පොත් ලියකියවිලි තුල මේකේ ගැටලුවක් නැහැ. එතන තෘෂ්ණාවක් නැහැ. ඒව තෘෂ්ණාවකින් තොරව තියෙන්නත් පුළුවන්, තෘෂ්ණාවකින් නැතුව තියෙන්නත්, කියන්නේ තෘෂ්ණාවක් ඇතුව තියෙන්නත් පුළුවන් නැතුව තියෙන්නත් පුළුවන්. ඒක චින්තනයේ ස්වභාවයක් පමණයි මෙතන තියෙන්නේ. ලියකියවිල්ලකට පුළුවන් කමක් නැහැ අපේ තණ්හාව නැති කරන්න. ඒක තිබුණත් නැතත් ඒක මෙතෙන්ට සම්බන්ධයක් වෙන්නේ නැහැ. භෞතිකවාදී වෙනසක් නෙමෙයි, අධ්‍යාත්මික වෙනසක්. අධ්‍යාත්මයෙන් ඔබ සියල්ල අත්හල යුතු නෑ. ඔබ අත්හල යුත්තේ අතහැරීමේ ගුණයයි. අතහැරීමේ ගුණය ඔබට අතහරින්න පුළුවන් නම් ඔබට අතහරින්නට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි මේ ගොඩක් බෞද්ධයන්ට වෙලා තියෙන කාරණේ තමයි. ඒගොල්ලෝ අතහරින්න දන්නවා, ඒ වුණාට අතහැරීමේ ගුණය අතහරින්න දන්නේ නැහැ. අතහැරීමත් අතහරින්න. එතකොට අල්ලා ගැනීමද මේ කියන්නේ නැහැ. අල්ලා ගැනීම අපි ශ්‍රේෂ්ඨ කරන්නේ. අල්ලා ගැනීමත් අතහරිනවා, අතහැරීමත් අතහරිනවා. ඇයි මේ දෙකම අතහරින්නේ? ඒ දෙකම පුජ්‍යල සංකල්ප මත සිදුවන දෙයක්. අතහැරීමයි අල්ලා ගැනීමයි දෙකම සිදු කරන්නේ පුජ්‍යලය. එතකොට පුජ්‍යල න්‍යායක් මත, පුජ්‍යල සංකල්පයක් මත ගොඩ නැගෙන ක්‍රියාවලියක් තුල තියෙන්නේ පුජ්‍යල න්‍යායක්, පුජ්‍යල දෘෂ්ටියක්. එහෙම නැත්නම් ආගමික හෝ වාර්ගික කණ්ඩායමක දෘෂ්ටියක් වෙන්න පුළුවන්. ඒ එකක්වත් ලෝක සත්‍ය නෙමෙයි. ලෝක සත්‍යයට, ලෝක විද්‍යාවට පැමිණෙනකොට තිබුණ දේවල් තිබුණ තැන්වල තියෙන්න ඕන. ඒවා වෙනස් කරන්න බෑ. දැන් පුජ්‍යල න්‍යාය නිසා ලෝකේ තියෙනවා මහා පෘථුවියක් කියලා දෙයක්. ඊළඟට ඒ පෘථුවිය අතරේ රටවල් බෙදෙනවා. ඒ රටක් ඇතුලේ දිස්ත්‍රික්ක පළාත් බෙදෙනවා. ඒ පළාත් අතර ගමක් බෙදෙනවා. ඒ ගමක කුඩා ගම්මාන ප්‍රදේශ බෙදෙනවා. ඒ ප්‍රදේශයක් තුල තමන්ට ඉඩමක් බෙදෙනවා. ඒ ඉඩමක තමන්ට කියලා ගෙයක් බෙදා ගන්නවා. ඒ ගෙයක තමන්ට කාමරයක් බෙදා ගන්නවා. ඒ කාමරයක තමන්ට ඇඳක් කියලා එකක් බෙදා ගන්නවා. ඔන්න බෙදා ගැනීම ගොඩායි. ඒ සියලුම බෙදා ගැනීම ටික පුජ්‍යල සංකල්පය තුළ සිද්ධ වෙන දෙයක්. ඔය සියල්ලම අතහරින්න කියලා මම කියන්නේ නැහැ. අතහරින්න කියපු ගමන් වැරදි තැනකට ඔබ වැටෙන නිසා. ඔක ග්‍රහණය කරන්න කියලා මම කියන්නේත් නැහැ. ඔබ අතහරින්න ඕන ඒ ක්‍රියාවලිය හරි, ඒ සංකේතය හරි, ඒ ඉඩම හරි, ඇඳ හරි, ඒ පළාත හරි, ඒ රට හරි, ඒ මහා පෘථුවිය හරි නෙමෙයි. ඔබ අතහරින්න ඕන ඔබේ මමත්වයයි. මමත්වය අතහැරියාම තමයි ක්‍රියාකාරකයා, ග්‍රහකාරකයා අතහැරිය බවට පත් වෙන්නේ. දැන් ගහක කොළ කන දලඹුවෙක් ඉන්නවා. දලඹුවා ඉද්දී ඒ කොළවලට මොනතරම් සාත්තු කළත් අර දලඹුවා ඒක කනවා. ගේ ඇතුලේ මකුළුවෙක් ඉන්නවා දැල් බැඳින. ඒ මකුළුවා සිටිද්දී මොනතරම් මකුළු දැල් කැඩුවත් අර මකුළුවා නැවත නැවත දැල් බැඳිනවා. ගෙදර තමන්ගේ මීයෙක් ඉන්නවා. ඒ මීයා හැමදාම නොයෙකුත් භාණ්ඩ කාල විනාශ කරනවා. අපි අලුත් අලුත් භාණ්ඩ ගෙනල්ලා තියෙනවා. ගෙනල්ලා තියෙන මේ භාණ්ඩ නැවත නැවත කනවර මීයා ඉන්නකම්. ඒ වගේ මිනිස්සු ජීවිතේ මොනතරම් අලුත් කළත් හැමදාම පරණ වෙන්නේ ප්‍රධාන සාධකය, ගහකාරකයා, එහෙම නැත්නම් අර මීයා, එහෙම නැත්නම් අර මකුලුවා සිටිනවා ඒ වරද සිදු කරන ක්‍රියාකාරකම ගහකාරකයා ඉන්න. ඒ ගහකාරකයා තමයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගවේෂණය කරේ. ඒ ගහකාරකයා තමයි ඉවත් කළේ. දැන් දස සංයෝජන වලින් ඉවත් කරන්නේ සක්කාය දිට්ඨි ප්‍රමුඛ කාරණය. සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය කියන කාරණය තමයි ඉවත් කරන්නේ. ආත්ම දෘෂ්ටි ඔබ වෙන කිසිවකට යොමු වෙන්න එපා. ඔබ යොමු වෙන්න ඔබගේ ආත්මීය දෘෂ්ටියට. එතකොට රූප කියලා කියන්නේ ආත්ම දෘෂ්ටියේ විකාශනයක ප්‍රතිඵලයක්. ශබ්ද කියන්නේ ආත්ම දෘෂ්ටියේ විකාශනයක ප්‍රතිඵලයක්. ගන්ධ කියන්නේ ආත්ම දෘෂ්ටියේ විකාශනයක ප්‍රතිඵලයක්. රස කියන්නේ ආත්ම දෘෂ්ටියේ විකාශනයක ප්‍රතිඵලයක්. ස්පර්ශ ශරීරයට දැනෙන සීතල රසය, පහසුව අපහසුව, ඒ සියල්ලම ආත්ම දෘෂ්ටි විකාශනයක ප්‍රතිඵලය. එතකොට එම ධර්මතා සමග අපි ගැෂ්ඨණයක් ඇති කරගන්නේ. අපි යොමු වන්නේ පැහැදිලිවම මමත්වය කරා. මමත්වය කරා. මමත්වේ ඉවත් කළොත් ඔබට ලස්සන දකින්න පුළුවන්. දැන් අපි ලෝකේ දැකලා තියෙනවා මේවා කියන්නේ යම් කිසි දර්ශන ඥානයක් ඔබට ඇති වෙන්න ඕන කියන අදහසින්. ඒක මතුවෙන දර්ශන ඥානේ මොකද්ද කියලා අපි බලමු. ලෝකේ ඉන්නවා කන් හෙන්නේ නැති අය ඉන්නවා, කම්බීරි අය ඉන්නවා. ඒගොල්ලන්ට මොකවත් නැහැ. ලෝකේ ඉන්නවා ඇස් පේන්නේ නැති අය ඉන්නවා. ඒගොල්ලන්ට ඇස් කිසිම දෙයක් පේන්නේ නැහැ. කිසිම වර්ණයක් ඔවුන් දැකලා නැහැ. ලෝකේ ඉන්නවා ගන්ධ දැනෙන්නේ නැති අය ඉන්නවා. ලෝකේ ඉන්නවා රස දැනෙන්නේ නැති අය ඉන්නවා. හොඳයි, ඔබ මොහොතකට සිතන්න. ඉන්ද්‍රයන් පහේම තියෙන සංවේදීතාවයන් යම් කිසි කෙනෙකුට නැති වුණොත්, ඉන්ද්‍රයන් පහෙන් වෙන සංවේදීතාවයන් යම් කිසි කෙනෙකුට නැති වුණොත් එයා කොහොමද ලෝකය ආස්වාදනය කරන්නේ? ඔබ ඥානය කරගෙන බලන්න, ඉන්ද්‍රයන් පහේම සංවේදීතාව නැති වුණොත් කොහොමද යා ලෝකේ ආස්වාදනය කරන්න කියලා. එහෙමනොත් ඔබ කියයි කිසිම ආස්වාදනයක් නැහැ, ගන්න බෑ. එතකොට ආස්වාදනයයි කියලා ගන්න දේ තුල තියෙන වින්දනාත්මක ස්වરૂපය තුල සත්‍ය නැහැ. එතකොට අපි ඔබට කියන්නේ මෙසේ නොකළ යුතුයි, මෙසේ කළ යුතුයි කියන කාරණේ නෙමෙයි. එතකොට මම ඒක පුජ්‍යල චින්තනයට යම් කිසි කර්මකාරකයක් දුන්නා වෙනවා. මේ සාකච්ඡාව කරන්නේ ඔබගේ මමත්වයේ සමග නෙමෙයි, ඔබගේ ප්‍රඥාව සමග. නමුත් මේ ලෝකේ අනිකුත් සියලුම ගනුදෙනු තියෙන්නේ මමත්වයත් එක්ක. විවාහයේ තියෙන්නේ මමත්වයත් එක්ක. නමුත් මේ ආර්ය ශ්‍රාවකයන්ගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ලෝව පහළ වීමත් සමග ලෝවත් එක්ක මිනිසුන් එක්ක තියෙන ගනුදෙනුව තියෙන්නේ මමත්වයේ සමග නොවේ. මමත්වයේ එක්ක ගනුදෙනු කරන ලෝකයේ සරල සිද්ධාන්තයක් තියෙන නිතරම තමන්ගේ මමත්වය, තමන්ගේ ආකල්පය තමන්ට හොඳ හා ශ්‍රේෂ්ඨ විදියට සංවේදී වෙන නිසා හැම මොහොතකම අපිට අන් කෙනාව අගය කරන්න පුළුවන් නම්, අන් කෙනාට ගරු කරන්න පුළුවන් නම්, අන් කෙනාට ඔහුගේ සිතගේ පරිදි වරුණාවක් කරන්න පුළුවන් නම්, ඒ මමත්වයේ සැමදියාව පවතිනවා. ඒත් අපි මෙතෙන්දී පැහැදිලි කරලා දෙන්නේ ඔබේ මමත්වය ඔබට සුළු මොහොතක සුවයක් දැනුවත් ඔබව අතරමං කරන සුළු ධර්මතාවයක්. ඒ මමත්වය කියන එක උපමා කළේ මිරිඟුවක් වගේ. ඔබට සහනයක් වගේ පේනවා මුවෙකුට. නමුත් ඒකේ ජලය නැහැ. ඔබට ඔබ මමේ කියලා පේනවා. නමුත් ජලය නෑ වගේ ඔබට සහනේ තුලින් නැහැ. ඔබ මම කියන කෙනා වෙනුවෙන් ජීවිතේ පුරාම වෙහෙස වෙනවා, කැප වෙනවා. ඔහුව පූර්ණත්වයට පත් කරන්න බලනවා, සනසවන්න බලනවා, හොඳින් තියන්න බලනවා. නමුත් ඇත්තටම ඔබට ඒ කාර්යය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මිනිස්සු අතෘප්ති කර විදියට මිනිස්සු මේ යන්න පටන් ගන්නවා. එනිසා මමත්වය කොයි විදියට රැකගත්තත් ඔබට පිහිටවන්නේ නැහැ. කොයි විදියට සත්කාර කළත් මමත්වය ඔබට උදව්වක් සත්කාරයක් කරන්නේ නැහැ. මොකද මමත්වයට ඒක කරන්න බැරි නිසා. මමත්වයට බුදුරජාණන් වහන්සේව පෙන්වන්න බෑ. යම්කිසි අඩක් ස්වરૂපයක් තමයි පෙන්වන්නේ. ඡායා මාත්‍රයක් පමණයි පෙන්වන්නේ. අනිත් කොටස ඔබට පේන්න පටන් ගන්නෙ මමත්වයෙන් නිදහස් වූාට පසුව. දැන් දැනුම තුල පහළ වෙනවා. දැන් නිර්වාණ ගුණය කියලා කියන්නේත් ඒක. දැන් සම්මුති නිවන, පරමාර්ථ නිවන වශයෙන් කියන්නේ ඒකයි. සම්මුති නිවනේදී ඔබට යම්කිසි නිර්වාණය පිළිබඳව සංඥා මාත්‍රයක් ලැබෙන්නේ. එතකොට මායයට එහෙම නැත්නම් මනට පුළුවන්කම නැහැ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණව පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ කියලා අපි මේ නිවන් මාගේදී කතා කරන බුදුහාමුදුරුව අප්පටිම බුදුරජාණන් වහන්සේ නම. අප්පටිම කියලා කියන්නේ ෆොටෝ ගහන්න බෑ. චිත්‍ර කරන්න බෑ, අඳින්න බෑ, හැඩේ අඳින්න බෑ. අප්පටිම බුදුහාමුදුරුවෝ. ඒකට කියනවා ධර්මකාය කියලා කියන්න පුළුවන්. එයා රූපයක් වශයෙන් දකින කෙනෙක් නෙමෙයි. තමා තුළ තියෙන මමත්වය ඉවත් කිරීමත් සමගම තමන්ට පහළ වෙන ස්වභාවික දර්ශනය තුල නිර්මිත වෙන ඒ ශාන්ත ගුණයට කියන නාමයක් තමයි ඒ අප්පටිම කියලා කියන්නේ. අප්පටිමව වැඩ ඉන්න පුළුවන් නම්, ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතේ ලෝකෝත්තර ජීවිතයක්. දැන් ඔබ හැමදෙනාම ප්‍රතිමාවක් සහිතව ඉන්නෝ. පින්තූරයක් ගහන්න පුළුවන් තැනකයි ඔබ ඉන්නේ. නමුත් බුදුවරුන්ගේ ඒ රහතුන්ගේ ජීවිතයේ පින්තූරයක් ගහන්න බැරි තැනක උන්වහන්සේලාගේ ජීවිතය නිර්මාණය වෙනවා. මේ විදිහට කිව්වහම සමාජගත වෙලා තියෙන මේ රහතුන් කියන්නේ බුදුන් කියලා කියන්නේ මේ ලෝකේ වැඩ ඉන්නවා නම් ඒගොල්ලෝ මේ භෞතික දේවල් හැමදේම පිළිකුල් කරන පිරිසක් කියලා. ප්‍රතික්ෂේප කරන පිරිසක්. මේවා කාම වස්තු කියලා කියන්නේ මේ භෞතික දේවල් වලට කාම වස්තු කියලා ඒගොල්ලෝ හිතන් ඉන්නේ නැහැ. භෞතික දේවල් කාම වස්තු නෙමෙයි. කාම වස්තුව හැදෙන්නේ චින්තනයේ මිසක් භෞතික වස්තුවක කොහොමද කාම වස්තුවක් වෙන්නේ? දැන් කොළ කෑල්ලට අගයක් දෙන්නේ කොහෙන්ද? ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවේ රුපියල් වලට සත වලට අගයක් දෙන්නේ. ඕක අහෝසි කරන්නේ කවුද? ඒකත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය විසින් කරන වැඩක්. එතකොට කාම වස්තුව කොහෙද තියෙන්නේ? කොළ කෑල්ලේද? මිනිස්සුන්ගේ සංඥාව ඇතුලේ තියෙන්නේ. වටිනකම තියෙන්නේ ඒකයි. ඒ නිසා කාම භෝගී කෙනෙක් හරි කාම වස්තු හරි කියලා මේ භෞතික දේවල් දිහා බලන එක මේ බෞද්ධයන්ගේ ශ්‍රී ලාංකිකයන්ගේ මේ තියෙන මහා අඥානකමක්. කිසිදු වටිනාකමක් නැහැ කිසිම වස්තුවක. කිසිම යාන වාහනයක කිසිම වටිනාකමක් නැහැ. කිසිම මේ දීපලක කිසිම වටිනාකමක් නැහැ. ඒකේ වටිනාකමක් දීලා බලන්නත් පුළුවන්, නැතුව බලන්නත් පුළුවන්, මධ්‍යස්තව බලන්නත් පුළුවන්. ඒක පුජ්‍යල චින්තනය මත පිහිටන දෙයක්. ඒ නිසා මහතන් වහන්සේලා සිටියනම් එහෙම උන්වහන්සේලා ලෝකයේ පවතින ස්වභාවික විවාහාරික ජීවිතයේ මත අගේන ජීවත් වෙනවා. ඔය කිසි දෙයක් උන්වහන්සේලාට මේ පරිහරණය කිරීමට අපහසුතාවයක් එහෙම නැත්නම් ඇලර්ජි එකක් වෙන්නේ නැහැ උන්වහන්සේලාට භෞතික ලෝකයේ ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ වැඩ හිටියනම් වර්තමානයේ අනිවාර්යෙන් උන්වහන්සේ වෙඩි නොවදින වාහනයක පොළවේ ගමන් කරන සහ උන්වහන්සේ හිට වැඩ හිටියනම් පෞද්ගලික ගුවන් යානයක් වුවද වෙන දැඩි ජනාධිපති ආරක්ෂාව සහිත රටින් රටකට යන දැවැන්ත කෙනෙක් බවට පත් වෙන එක ආයි කාටවත් වළක්වන්න බෑ. ඒක උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේත් නෑ. ඒක එහෙම තමයි. ඒකේ ඇති වටිනකමක් නෑ උන්වහන්සේගේ චින්තනය තුළ. ඒක භෞතික දෙයක්, ඒක සම්මතයක් ලෝකේ. ඒ නිසා ඔබ ඉතාම පැහැදිලිව තේරුම් කරගත යුතුයි භෞතික දෙයකට කාම වස්තු කියලා කියන්න බෑ. ඒක චින්තනය මත තමයි වටිනාකම හැදෙන්නේ. භෞතික දෙයක කිසිම දෙයක් අගයක් හෝ අගේ නැතිකමක් වටිනාකමක් හෝ වටිනාකමක් නැති දෙයක් හැටියට සංකේතවත් වෙන්නේ නැහැ. පුජ්‍යල චින්තනයේ මත තමයි දැන් ඔය මැණික් වල වටිනාකම එහෙම සැසඳෙන්නේ. මොකෝ ඒවයි ඉලක්කම් ගහලා තියනවද මේ මැණික මෙච්චර වටිනවයි කියලා? නෑ. ඒ පුජ්‍යල සිතට ආකර්ෂණය වෙන විදියට තමයි ඒකේ වටිනාකම. සමහර අයට මැණික් ගලක් වටින්නේ ඒගොල්ලොන්ට ලක්ෂයයි. ඒ මැණික් ගල තව කෙනෙකුට වටිනවා ඊට වැඩි ගාණක්. තවත් ගාණක් බලාගෙන යනකොට අවසාන කෙළවරට යනකොට මේ මැණික සමහර අයට කෝටි ගානක වටිනකමක් දෙන අවස්ථාවල් තියෙනවා. නමුත් අර ගමේ ගොයියට හම්බුනේ ලක්ෂයයි. ඒකේ චින්තනයේ මත ගොඩනැගෙන දෙයක්. එතකොට ඒකේ කිසිදු වටිනාකමක් නැතුව තිබුණු නිකම්ම දෙයක් වටිනාකමක් බවට පරිවර්තනය වෙනවා. සංඥාවක් බවට පරිවර්තනය වෙනවා. මිනිස්සු මොනතරම් මේ සංඥාව පුරවන්න උත්සාහ කළත්, සංඥාව සංසිඳවන්න උත්සාහ කළත්, ඒ සංඥාවෙන් නිදහස් වෙන තුරු සංඥා නිරෝධය කියන එක ලැබෙන තුරුම සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබට බාධාව සිද්ධ වෙන්නේ සංඥාව තුළයි. එහෙනම් ඔබ සංඥාවෙන් ඉවත් විය යුතුයි. සංඥාවෙන් ඉවත් වීම සඳහා ඔබ කර යුතු කාර්ය කුමක්ද? සියලු කාර්යයන්ගෙන් ඔබ වෙන් වී යුතුයි. සියලු කාර්යයන්ගෙන් වෙන් විය යුතුයි. සියලු කාර්යයන් අවසන් කළ යුතුයි. මේක දාර්ශනික ක්‍රියාවක්. බුදුරජාණන් වහන්සේ විමසුවාම, බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම ඔබ වහන්සේ කොහොමද මේ සංසාර සාගරේ තරණය කළේ? මා රැඳී සිටියෙත් නෑ, තරණය කළෙත් නෑ කිව්වා. මා රැඳී සිටියෙත් නෑ, තරණය කළෙත් නෑ. එතනයි තියෙන්නේ පින්නතුනේ නිවන. ක්‍රියා කළෙත් නෑ, මම ක්‍රියා නොකළෙත් නෑ. ඒ කියන්නේ මධ්‍යස්ථව ක්‍රියා කළාද නෑ. ඒක අපි දාගන්න දෙයක් නෑ. දැන් දේමේ අන්තා බබ්බජිතේන නසෛවි තබ්බහා කියලා අර ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා කළාම අපි තමයි ඒක හදාගන්නේ මෙහෙම. මේක මැදින් යන්න ඕන. ඒ කියන්නේ කාමසුකල්ලිකා යෝගයෙන් 50ක් දාගත්තා, අත්තකිල මතානු යෝගයෙන් 50ක් දාගෙන මැදින් යනවා. එතකොට ඒකට කියන්න තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි, ඒකට කියන්නේ මිශ්‍ර ප්‍රතිපදාව කියලා. දේමේ අන්තා නසේවි තබ්බා, මේ අන්ත දෙකම ශ්‍රවණය කරන්න එපා. ඒකෙන් කියවෙන්නේ මේ භෞතිකවාදී ක්‍රියාකාරකමක් නෙමෙයි. ඉතින් විශේෂයෙන් බෞද්ධයන්ට වැරදිච්ච තැන උතන. බෞද්ධයෝක භෞතිකවාදී පැවැත්මක් සඳහා යොමු කරගන්න බලනවා. ඒක තමයි තියෙන අන්ධකම. වහන්සේ අදහස් කරේ ඥානමය චින්තනමය ගුණයක්. මේ ලෝකේ තියෙන අන්ත දෙකක්, ද්වාකාරයක්. ඒ ද්වාකාරේ පාවිච්චි කරනකන් සැනසෙන්නේ නැහැ. කදමල්ලක් තියෙනවා, හොඳයි කියන කදමල්ලක් තියෙනවා, වැරදි කියන කදමල්ලක් තියෙනවා. දැන් ඔය කම්පියුටර් එකක් ගත්තාම කම්පියුටර් එකේ තියෙනවා මේ කුණු බාල්දියක් තියෙනවා, ඒකට නරකයි කියන ටික දානවා. ඩස්ට්බින් එකක් තියෙනවා, ඒකට දානවා නරකයි කියන ටික. හොඳයි කියන ඒවා වෙනම වෙනම ෆයිල් කරලා තියා ගන්නවා. ඉතින් ඔය කම්පියුටරේ සහ මොලේ ඇති වෙනසක් නැහැ. හැබැයි ඒකෙක් තියෙන කිසිම දෙයක් ඒ කම්පියුටරේට කිසිම අදහසක් නැති වුණාට අසඤ්ඤිත වස්තුවක් හැටියට වැඩ කළාට මිනිසා කියන කෙනාට ඒවයි වටිනාකමක් හා නොවටිනාකමක් නිර්මාණය වෙනවා. අන්න එතන තමයි තියෙන්නේ වටිනාකම හා නොවටිනාකම කියලා කියන්නේ. තේ මොලේ තියෙන මේ පද්ධතිය නිරවුල් කරගත්තාම සම්පූර්ණයෙන්ම තමන් නිදහස් බවට පත් වෙනවා. ඔබට මම මම කියලා දැනෙන ස්වභාවයේ සම්පූර්ණ අවිද්‍යාවක්. එතකොට කෙලින්ම හිතනවා අපේ උදවිය, එහෙනම් හාමුදුරුවෝ කියන්නේ මෙතන මමෙක් නැහැ කියලා. මං එහෙම කියන්නේ නැහැ, මමෙක් නැහැ කියලා මෙතන කියන්නේ නැහැ. මෙතන මමෙක් ඉන්නවා. මමෙක් ඉන්න නිසා මමෙක් නැති කරගන්න ඕන. ඒකයි කියන්නේ. එහෙම නැතුව මමෙක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඔබ මමෙක් නැති තත්ත්වයට පත් වෙන්න ඕන. මමෙක් ඉන්නවා, මමෙක් නැති තත්ත්වයට පත් වෙන්න ඕන. නැති තත්ත්වයට පත් වුනහම නෑ. දැනට මමෙක් ඉන්නවා කියලා ගත්තහම ඒක ගත්තහම ඉන්නවා. ඒක තවත් සරල කරන්නම්කෝ. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව මේක රුපියල් 2000 කියලා නම් කරන පොලයක්. නම් කළාම ඒක වටිනකමක් දැනෙනවද තියෙනවද නැද්ද? වටිනකමක් දැනෙනවා. තියෙනවා. ආයි හෙට ඒ කොලේ ප්‍රශ්නයක් තියෙනවා මොනවා හරි හේතුවක් නිසා කියන ඒ සියලුම කොළ අවලංගු වෙයි. එතකොට ඒක වටිනකමක් දැනෙනවද? පාරේ දාලා යනවා මිනිස්සු. ඒව අරගෙන විසි කරලා දායි, ඒව වටිනාකමක් දීලා ඒව විසි කරලා දාලා දැන් ඔන පාරවල් වල හැමතැනම තියෙනවා. අහුලනවද මිනිස්සු? අහුලන්නේ නැහැ. ඇයි ඒ? එතකොට ඒකේ අර ගුණාත්මක බව නැතිව ගිහිල්ලා. සංඥාමය ගුණාත්මක පද්ධතිය නැහැ. එතකොට ඒ අපි ඒ 1000 කොලේම 2000 කොලේම ගමු. අන්න මමත්වයේ තියෙන ගුණය සහ නැති ගුණය ෂණිකව ආකල්ප මේ වශයෙන් නැති වෙනවා. නමුත් කොලේ එක විදියටම තියෙනවා. කොලේ එක විදියටම තියෙනවා. නමුත් මමත්වයේ ඇති සහ නැති කියන ගුණාංග ඇති වෙනව වහාම වෙනස් වෙනස් භාවයට පත් වෙනවා. ඒ නිසා අපි ඒ කාරණයෙන් තේරුම් කරගන්න ඕන මෙතන එහිමයි. මෙතනත් තියෙන්නේ ඒ 2000 කොලයක්. මගේ ශරීරය කියන්නේ 2000 කොලයක්. මෙතෙන්ට වටිනකමක් දීලා තියෙනකම් වටිනකමක් තියෙනවා. වටිනකමක් නැහැ කියපු තමන් වටිනකමක් නැති වෙනවා. මමෙක් ඉන්නවා කියන ගුණාංගය සංඥාව තුළ ක්‍රියාත්මක වෙද්දි මෙතන මමෙක් ඉන්නවා. මමෙක් නැති තත්වයට පත් වුණාට පස්සේ මෙතන මමංකාරයක් නැති වෙනවා. ඒ කියන්නේ මමත් මමෙක් මෙතන නැහැ කියලා සිතුවයි කියලා ඔබට දුක්ඛ දෝමනස්සයන් අතීත අනාගත වර්තමාන සියලුම ගැටලු ප්‍රශ්න ඒකෙන් විසඳෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන්නේ මෙතන මමෙක් උන්නත් කමක් නැහැ, මමෙක් නැතත් කමක් නැහැ, සැනසිලිදායක ජීවිතයක ආරම්භයක්, සැනසිලිදායක ජීවිතයක අයිතියක් ළඟා කර ගැනීමට මේ උත්සාහ කරන්නේ. එහෙමනම් ඒ සැනසිල්ල උදා වෙන්නේ මමත්වයක් නොමැතිව දකින්න පුළුවන් ඒ දර්ශන ප්‍රතිපදාවට ඔබට පාත්‍ර වුණොත් පමණයි. එහෙනම් කම්ම නිරෝධාය සංවත්තති. ඔබ ක්‍රියාත්මක වෙන්නේ කවරටද යන්න පිළිබඳව නෙමෙයි මෙතන තියෙන අපේ ප්‍රශ්නේ. ක්‍රියාවයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් අපිට ලෝකෙ උගන්වන්නේ නරක වැඩ කරන්න එපා, හොඳ වැඩ කරන්න කියලානේ. දැන් මෙතන ඊට වඩා ශ්‍රේෂ්ඨ තැනක්. මෙතන මම කියන්නේ නරක වැඩ කරන්න එපා, හොඳ වැඩ කරන්න, එහෙම නැත්නම් හොඳ වැඩ කරන්න එපා, නරක වැඩ කරන්න, එහෙම නැත්නම් ওই වැඩේ නෙමෙයි හොඳ, මෙන්න මේ වැඩේ කියලා අපි තවත් කාර්යයකට ඔබ යොමු කරන්නේ නැහැ. මෙතන තියෙන්නේ ප්‍රධාන සිද්ධාන්තය තමයි කාර්යය තමයි ප්‍රශ්නේ. කාර්යය කරන්නේ කුමක්ද යන්න පිළිබඳව නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ, කාර්යයේ ප්‍රශ්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ පුන්නේ පාප පහීනස්ස. ඒ කියන්නේ හොඳ සහ නරක. පව් කියන්නේ නරක, පුන්නේ කියන්නේ පින. හොඳ සහ නරක ප්‍රහීන වෙනවා. මොකද කාර්ය කරවන්නා කියන නිදහස් වීම තුළ. එතකොට මෙතන සුවිශේෂී අවස්ථාවක්. දැන් ඔබට මුලින්ම මම කියලා ඇති මේ ජීවිතයේ භෞතික දෙයට මේක සම්බන්ධ කරගන්න එපා. මේක දාර්ශනික වශයෙන්, ඥානමය වශයෙන් අවබෝධ කරගන්න උත්සාහ කරන දෙයක්. මම කතා කරන්නේ භෞතික ජීවිතයේ ඔබේ පැවැත්මට. ඒ නිසා මේක කිසිසේත්ම සම්බන්ධ කරන්න එපා. එහෙමනොත් ඔබ නිගන්ඨයෙක් බවට පත් වෙයි. භෞතික දෙයට සම්බන්ධ කරමු. මොකද අධ්‍යාත්මිකව සියල්ල අතහැරියාම ඒක භෞතිකව ගෙන එන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒක කිසිම සම්බරතාවයක් ඇති කරන්න බැරි කාරණයක් වෙනවා. ඒ නිසා භෞතික ජීවිතයේ ඒක සම්මත ඒ විදිහට යන්න ඒවා තිබුණා නැතා ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ පින් පව් දෙකම අතහරිනවා. පින් පව් දෙකම අතහරිනවායි කියලා සමහර අය තමන්ගේ යුතුයකම හා වගකීම ඉෂ්ට නොකරන જાතියක් නිර්මාණය වීම නොවිය යුතුයි. ඒක භෞතිකවාදී ක්‍රමයට ගිනිච්චොත් එතන සිද්ධ වෙනවා එහෙම දෙයක්. මොකද හැමදේම කරන්නේ පින තකානේ. අම්මට සලකන්නේ පින් සිද්ධ වෙන නිසාලු. හාමුදුරුවන්ට දන් දෙන්නේ පින් සිද්ධ වෙන නිසාලු. අනිකුත් ඔක්කොම කාර්යයන් හොඳයි හොඳයි කියලා සම්මත කරපු නිසා කරන ලෝකයක් නේ තියෙන්නේ. ඒ එතෙන්ට අපි ගෙනියන්න උවමනාවක් නැහැ. ඊළඟට පින්වතුනි මේ தත්ත්වය අවබෝධ කරගත්තට පස්සේ එයාට ඒකේ පිනද පවද සම්බන්ධයෙන් නෙමෙයි. ලෞතර බුදු කෙනෙකුට තියෙන ඒක පිනද පවද කියලා බෙදෙන ස්වභාවයක් නෑ. උන්වහන්සේට තිබුණේ කළ යුතු කාර්ය, කළ යුතු දේ කරන සමාජයක් තිබුණේ. කළ යුතු කාර්ය, කළ යුතු දේ කරන ගුණයක් තමයි ලෞතර බුදුහාමුදුරු ළඟ තිබෙන්නේ. කළ යුක්ත කරනවා මේක හොඳ හෝ මේක නරක හෝ මේක මධ්‍යස්ත හෝ වශයෙන් බෙදන්නට උත්සාහ කරන්නේ නැහැ. එහෙමනම් මෙතන හොඳ හෝ නරක ක්‍රියාවලිය නොවේයි ඔබ ඔබේ ජීවිතයට ගත යුත්තේ. ක්‍රියාවලියට හේතු සාධක වන ක්‍රියාකාරකම ක්‍රියා කරවන්නා ග්‍රහකාරකයා. එතකොට ග්‍රහකාරකයා මෙතන සොයන්න ඕන. ග්‍රහකාරකයා නිරන්තරයෙන්ම සොයන්න ඕන. ඒ සෙවීම කියන එක පදනම් වෙනකොටම එතනට ග්‍රහකාරකයා පැවතිලා ඒ සෙවීම තුලත් ග්‍රහකාරකයා ක්‍රියාත්මක වෙන නැවත නැවත තැනෙන නැවත නැවත රැවටෙන නැවත නැවත සැඟවෙන ධර්මතාවයක් මෙතන තියෙනවා. ඒක අඳුන ගන්න ඕන. අනිවාර්යයෙන්ම ඒක අඳුන ගන්න ඕන. ඒක සූක්ෂම ධර්මතාවයක් කියන්නේ ඒකයි තාම හඳුන ගන්න අපහසු කාර්යයක්. මේ ලෝකේ හැමෝම හොඳ නරක කියලා දෙකක් බෙදලා දෙද්දී හොඳයි නරකයි කියන දෙයින් එහා දෙයක් හොයන ධර්මතාවයක් මේක. හොඳයි නරකයි කියන දෙයින් කියන්නේ හොඳයි නරකයි දෙකම වැඩක් නැහැ කියන එක නෙමෙයි. එහෙම කිව්වොත් වැරදි. හොඳයි නරකයි කියලා දෙයක් ලෝකේ නැහැ කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම කිව්වොත් වැරදි. ඒ සම්මතයේ ලෝකේ හොඳයි නරකයි කියලා දෙයක් තියෙනවා. ඒ සම්මතයට අනුව අපි ක්‍රියා කළ යුතු නැද්ද? ක්‍රියා කළ යුතුමයි. ඒත් ලෝකයේ හොඳයි නරකයි කියන්නේ සම්මත දෙකක් කියලා අපි තේරුම් කරගන්නවා. දැන් එක ආගමක පව් කියන දේ අනිත් ආගමේ පින් කියනවා. ඒ ආගමේ පින් කියන දේ තව ආගමක පව්. එක ආගමක වැරදි කියන සංස්කෘතිය තව ආගමක හොඳයි කියන සංස්කෘතියක් බවට පත් වෙනවා. එතකොට මේ ලෝකයේ හොඳයි නරකයි කියන්නේ කුජල සම්මත දෙයක්. එහෙම හැමෝටම හොඳ දෙයක්වත් නැහැ, හැමෝටම නරක දෙයක්වත් නැහැ. මේක කුජල චින්තනය මත නිර්මාණය වෙන සත්‍යයක් බවට පත් වෙනවා. ඊළඟට එතනින් එහාට ගියාම ලෝක සාධාරණ මානව ධර්මතාවයක් තියෙනවා. අන්නේ මානව ධර්මතාවය තුළ සාධාරණ හා අසාධාරණ ක්‍රියාවලියන් කියලා වෙනම දෙයක් තියෙනවා. අන්න ඒකට නම් මිනිස්සු ගරු කළ යුතුයි. අන්න එතෙන්ට ගරු කරන්න පුළුවන් තථාගත දර්ශනය උදා වෙන්නේ මේ ඥාන දර්ශනයත් එක්ක. මේ ලෝකෝත්තර ඥාන දර්ශනය ඇති වුණාට පස්සේ ඒගොල්ලෝ ආගමකින් සංස්කෘතියකින් නෙමේ පාලනය වෙන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. අන්න එතකොට ඒ ධර්මචාරී භාවය නිසා, ධර්මචාරී භාවය කියලා කියන්නේ මේ පන්සිල් රැක්ක කියන එක නෙමෙයි. පන්සිල් රැක්කම කොහොමද ධර්මචාරී වෙන්නේ? ඒක බුද්ධ ආගමකුත් නෙමෙයි. ධර්මචාරී භාවය කියලා කියන්නේ මේ සත්‍ය අවබෝධ කර ගැනීම, ලෝකෝත්තර භාවයට පත් වීම. එහෙම නැත්නම් ඔබගේ මමංකාරයෙන් එතර වුණාට පස්සේ තමයි ධර්මචාරී වෙන්නේ. එතකන් අධර්මචාරී. ඒ කියන්නේ ධර්මයට අනුරූපව චින්තනයක් ඔහු ළඟ නැහැ. අන්නේ ධර්මචාරී බවට පත් වුණාට පස්සේ එතන ඉඳලා තමයි තථාගත දර්ශනය අනුව, තථාගත සත්‍ය අනුව ලොව පවත්වන්නට පුළුවන් ඒ ගුණය පහළ වෙන්න පටන් ගන්න. දැන් ඔබට පැහැදිලි. දැන් ඔබ මොනවද කරන්න ඕන? පරිවර්තනය වෙන්න ඕන. කල්‍යාණ මිත්‍රත්වයේ ලැබෙනවා, සද්ධර්ම ශ්‍රවණයේ ලැබෙනවා, යෝනිසෝ මනසිකාරයෙන් දැන් ඔබ හොඳින් අහනවා. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපත්ති දහමට අනුසිත පරිවර්තනය කරගන්නවා. ඒකයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියලා කියන්නේ. ලෝතර බුදුහාමුදුරෝ දේශනාව කළ ඉවර වෙනකොට නිවන් දකිනවා. පිරිසක් මාර්ගයට පිවිසෙනවා, පිරිසක් ප්‍රත්‍යක්ෂ කරනවා. නිවන් මඟ සම්මුති ඥාන වශයෙන් සහ පරමාර්ථ ඥාන වශයෙන් ලැබෙනවා. දැන් සම්මුතියෙන් නිවන කියන්නේ කොතනද කියලා තේරෙනවා නම් එතෙන්ට පරිවර්තනය වෙන්න, නුවණින් පරිවර්තනය වෙන්න. අශේෂ විරාග නිරෝධෝ, මේ වේගයෙන් තරාදියක් වගේ සංඥාව දෙපැත්තට නැමෙන ස්වභාවයක් නේ තියෙන්නේ, බර වෙන ස්වභාවයක් තියෙන්නේ. මේ තරාදී එක පැත්තකවත් ශේෂයක් නැත්නම් මදටි ඇටයක් තරම්වත් පොඩි දෙයක්වත් නැත්නම් අන්න තරාදී කිසිම පැත්තකට නැමෙන්නේ නැහැ. අන්න ස්වභාවය. තරාදීයේ මදටි ඇටයක් හෝ තියෙනවා නම් එතන තියෙන තරාදීයේ ස්වභාවය නෙමෙයි, ඊළඟට තියෙන බරවල ස්වභාවය. ඔබේ මනස තුලත් ශේෂයක හරි ඔබ ග්‍රහණය වෙනවා නම් ඒ අධ්‍යාත්මික ඥාන දර්ශනේ භෞතික චින්තනයේ මත තිබුණා විකාරයන්. ඒකට කමක් නැහැ. ගැඹුරුම අධ්‍යාත්මික ඥාන දර්ශනය තුලින් සියල්ල අයික් කරන්න. භෞතික කලමනාකාර කායික විඥාන ඥාන රටාව තුල තිබුණා වේ. ඒකට කමක් නැහැ. ගැඹුරුම අධ්‍යාත්මික ඥාන දර්ශනය තුල ඒ ශේෂයක්වත් නොමැති වෙන අවස්ථාවේදී සියලු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන බර ඉවත් කරන මොහොතේදී ඔබ මේ විශ්වයට එහෙම නැත්නම් නිර්වාණයට එකතු වෙනවා. නිර්වාණයට එකතු වෙනවා කියලා කියන්නේ බැඳීම් විරහිත පුජ්‍යලේ බවට පත් වෙනවා. එතකොට කිසිම දෙයක බැඳිලා බලන්නේ නැහැ. මම මට බැඳින්නේ නැහැ. මම මට බැඳිලා නැති නිසාම ජාතියකට ආගමකට වර්ගයකට කුලයකට ගෝත්‍රයකට දුප්පත් පොහොසත් උගත් නූගත් ස්ත්‍රී පුරුෂ බන්ධනයකින් තොරව පැහැදිලි සාධාරණත්වය හා යුක්තිය ඇත්ත දකින්න පුළුවන් ගුණය ලැබෙනවා. මේ ලෝකයේ කිසිම කෙනෙක්ගෙන් මොනම නඩුකාරයෙක්ගෙන් සාධාරණ හා යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒකට හේතුව පුජ්‍යල මතවාදයේ තුලින් පුජ්‍යල චින්තනයේ තුලින් ඔවුන් ඒ දේ කරන නිසා. ඒකයි එක නඩුකාර මහත්මයෙක් මට දවසක් කිව්වා, අනේ හාමුදුරුවනේ මම නඩුකාරයෙක් නොවේ හිඟන්නේක් වුණා නම් මං සතුටු වෙනවා කිව්වා. මේ විශාල ලංකාවේ ඉන්න ප්‍රමුඛම ස්ථානයක ඉන්න ප්‍රමුඛම පුජ්‍යලෙක් මේක කිව්වේ. ඔහු කියන හාමුදුරුවනේ මම නීතියට අනුව වුණත් මම මේ දඬුව මේ මිනිස්සුන්ට දෙන්නේ, ඒ මිනිස්සු ඉන්න හිරේ ඉන්න තාක්කල් මට සාප කරනවා කිව්වා. අර මිටි පාර මතක් කර කර මම මිටියෙන් මේසෙට ගහන පාරේ මිනිහගේ ජීවිතේ මොනතරම් දෙදරුම් කනවද කියලා මට පේනවා. ඉතින් මම මේ අනුන්ගේ තියෙන කුණු මගේ ඇඟේ දාගන්න වැඩක් මම මේ කරන්නේ. ඒ මිනිස්සයා කියනවා මම හිඟන්නේ වුණා නම් මම අගේ කරනවා කියලා. ඒ වෘත්තියට යනකොට වැඩි එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔහුට ඔහුගේ පුජ්‍යල චින්තනයෙන් තමයි ඒක ගලාගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උසාවිය තුල තමයි නිවැරදිම ලැබෙන්නේ සාධාරණත්වය. වහන්සේ කතා කරන්නේ මිනිස්යාගේ හදවතට. මිනිස්සෙක් නිවැරදි කරන්නේ හදවතට. මිනිස්සු සිරගත වෙලා ඉන්නේ හදවතින්. හදවතින් මිනිස්සු නෙවැරදි කරන්න ඕන. දර්ශනයෙන් මිනිස්සු නෙවැරදි කරන්න ඕන. එතනයි තියෙන්නේ. ඒ නිසා ලෝක සාධාරණ වූ පරිපාලනයක් ලෝකෙ නැත්තේ ඒකයි. ඒක පුජ්‍යල මතයක්. ලෝකේ පුජ්‍යල මතයක සංවර්ධනයක් තියෙන්නේ. ලෝකේ සම්මත වූ සංවර්ධනයක් තියෙන සංවර්ධනයක් නෙමෙයි ලෝකේ තියෙන්නේ. සම්මත වූ සංවර්ධනයක්. ලෝකයා විසින් සම්මත කරගන්නා ලද සංවර්ධනයක්. ඉතින් එහෙවම සංවර්ධනය කරගෙන කරගෙන ගිහිල්ලා විශාල ගොඩනැගිලි රාශියක රටක් වුණාම සංවර්ධිත රටක් කියලා හිතනවා. ආයි එහෙම ගිහිල්ලා ආයි ළඟට මිනිස්සු පුජ්‍යල සංවර්ධනය කියලා මතයක් ගෙන එනවා. ගොඩනැගිලි නෙමෙයි ගහකොළ පිරලා තියෙන ඕන රටක්. එතකොට තමයි රටක් සංවර්ධනය වෙන්නේ කියලා නැවත සංකල්පනය වෙන මට්ටමකට එනවා. ඉතින් මිනිස්සු එක එක තැන්වලට දුවගෙන දුවගෙන ගිහිල්ලා ජයග්‍රහණයයි සංවර්ධනයයි කියලා සිතුවත් මේ සිත කියන ස්වභාවය තේරුම් ගන්න තාක්කල් මිනිසුන්ට සැප ලැබෙන්නේ නැත්තේ ඒකයි. චිත්තං තත්ත සුඛාවහං. සැප තියෙන්නේ සිත තුලයි. සිත දැන ගැනීමයි සැප එළවන්නේ. සැප වෙන කොහෙවත් නැහැ නැති බව සැප විඳපු කෙනෙක්මයි කියන්නේ. ධම්මං විනානත්ති සුඛා අනත්තා. ඔබ ජීවිතයේ විවාහය තුලින් ආදරය තුලින් සම්පත් තුලින් යාන වාහන නොයෙකුත් ගෙවල් දොරවල් තුලින් තනතුරු වලින් සැප විඳින්න උත්සාහ කළත් සැප නැත. නැත නිතරම කියන්න. ඒ දේ භෞතිකවාදී විදියට ඔබ ලබන්න. එහෙත් ඒවා තුල සැප ඇතයි කියාගෙන දුවන්නට එපා. ඒ ඔබගේ ශක්ති ප්‍රමාණය යන්න. එහෙත් ඒ තුලින් ඔබ කිසිවක් බලාපොරොත්තු වන්නට එපා. ඔබ දරුවෝ නිසා සතුටු වෙන්න බලාගෙන ඉන්න එපා. ඔබ ස්වාමියා නිසා බිරිඳ නිසා සතුටු වෙන්න බලාගෙනම ඉන්න එපා. එතකොට ඔබ හිඟන්නේ බවට පත් වෙනවා. ඔබ වෙන කෙනෙක් නිසා සතුටු වෙන්න බලාගෙන ඉන්න එපා. ඔබ තුල අවබෝධය තුළින් ඔබේ සතුට, ඔබේ පූර්ණත්වය නිර්මාණය කරන්න. ඊට පස්සේ ඔබ සතුට බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමේ, සතුට බෙදෙන පුජ්‍යලයේ බවට පත් වෙයි. ඒක තමයි අත්‍යවශ්‍යම කාරණේ. ඒක තමයි ජීවිතේ පරිවර්තනයේ විය යුතු ආකාරය. ඉතින් බොහෝ දෙනෙක් අහනවා, දැන් ඔබ වහන්සේ කියනවා කොහොමද අපි පරිවර්තනය වෙන්නේ? ඇත්තටම ඔබේ මේ දේශනාව ශ්‍රවණය කරන්දී බුද්ධිමේ පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය ඔබට ඉලක්කමක් වගේ සරල සිද්ධාන්තයකින් අපි කියන්නෙත් නැහැ, කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ කියේ ධර්මතාවය. මේක තමයි ගැඹුරු ධර්මයක තියෙන ස්වરૂපය. නැත්තම් ඔබට කියන්න පුළුවන් මේ මෙහෙම හුස්ම ගන්න, මෙහෙම හිත පිහිටුවා ගන්න, මෙහෙම මෙහෙම කියලා කියන්න පුළුවන්. මේක පුළුල් පැතුරුණු විශ්ව සංකල්පයක් නොවේ. සංකල්ප ඉක්මවා යන දහමක්, දෘෂ්ටි ඉක්මවා යන දහමක්, පුජ්‍යල න්‍යායන් මතවාද සහ ආගම් ඉක්මවා යන දහමක්, ආගම් මොන්ටිසෝරියක් බවට පත් වෙන දහමක් මේක පින්නතුනේ. මේ දහමට පිවිසුනොත්, එයා අවබෝධ කරගත්තොත් එයාට තේරෙයි ලෝකේ ආගම් කියන්නේ මොන්ටිසෝරියක් කියලා. ඒක ලදරු පාසලක්. කෑයි ගන්න දෙයක් නැහැ පින්නතුනේ. ඒක සරල සිද්ධාන්තයක්. ඒ පමණක් නෙමෙයි, ලංකාවේ සිටපු විශාල විද්‍යාඥයෙකුත් වන බුදුදහමටත් බොහොම වැඩිවක් දක්වපු ආතර්සික් පාක් මහත්තයෙකුගේ මට කිසිම ආගම්නික වතාවක් කරන්න එපා කිව්වා. මොකද එතුම මොන්ටිසෝරි නෙමෙයි හිටියේ. ඒකයි නිසා මහා ලොකුවට ඔය කතා කරන සියලු ආගම් මොන්ටිසෝරියක් හැටියට ඔබට දකින්න පුළුවන්. මේ උදාහරතර චින්තනයටපත් උනාට පස්සේ ඇයි ඒක මොන්ටිසෝරි කියලා කියන්නේ? මතවාද සංකල්ප දෘෂ්ටි තියෙන, ඒවා ඇති දෙයක් නැහැ. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ආගමක් හැටියට ශ්‍රී ලංකාව අතර පැතිරිලුච්ච වෙස්සා බෞද්ධයෝ මොන්ටිසෝරි වෙලා. නැත්තම් ඒ එතනින් එහා යන ධර්මයක් තියෙන, අපි ඒවා විවේචනය කිරීමක් හරි පහත් කොට සැලකීමක් හරි නැහැ. ඊට අදහල තන ස්වභාව ධර්මෙන් තියෙන තනයි කිව්වේ. එහෙම නැතුව ඒවත් සමග අපිට කිසිම ભેදයක් ඇති කරගන්නට හේතුකාරකයක් නැහැ. මොකද වෛරයක් ඇති තැන දහමක් නැහැ. කිපීමක් ඇති තැන දහමක් නැහැ. සියලු සංසිඳීම් ඇති වෙන්නට ඕන දහමක් ඇති තැන. ඒකයි ඒ එතන තියෙන කාර්යය. නමුත් ඒක තථාගත ස්වභාවයට අනුව යම් වස්තුවකට අයිති තැන, යම් ධර්මතාවයකට අයිති තැනක් පේනවා අපිට. එසා ඔබට පුළුවන්කම තියෙනවා. ක්‍රියාකාරකමක් නෙමෙයි වෙනස් කරන්න තියෙන්නේ, ක්‍රියාකාරකම. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මේක අහගෙන තේරෙන්නේ නැතුව එහාට අහගෙන ගිහිල්ලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා ආයි අපෙන් අහනවා. දැන් මේ වචනේ තේරුම් ගන්න තැන ඔබට අවබෝධය පහළ වෙනවා. මොකද්ද මම කියුවේ? ඔබට ක්‍රියාකාරකමක් නොවේ වෙනස් කරන්න තියෙන්නේ ක්‍රියාකාරකම කියලා. ඒකේ වචන ගලපලා හොඳින් එකතු කරලා සම්පින්ඩණය කරලා ඒකේ සාරය ගන්න විටම ඔබට ලැබෙන්නේ මොකද්ද? ඒ සාරය හැටියට සද්ධර්මය. අන්න එහෙමයි අපි ඔබට දෙන්නේ. දැන් අර වේද මහත්තයෙක් පස්පංගුවක් දෙනවා. ඒ පස්පංගුව අරගෙන එයා ඇවිල්ලා හොඳින් තම්බනවා. තම්බලා පතාට එකට සිඳවා ඒ පස්පංගුවේ දීපු රොඩු ටික විසි කරලා දාලා ඒකේ තිබුණු සාරය ටික ඔබ පානය කරනවා. අන්න එතකොට ඔබේ ලෙඩේ සුවපත් වෙනවා. ඒ වගේ අපිත් මේ ධර්මයෙන් ලබා දෙනවා මෙහෙම විවිධ රොඩු ටික. වචන නැමැති රොඩු වලින් අපි ලබා දෙනවා. ඒ රොඩු ටික ඔබේ ඥානය තුල හොඳට පැහෙන්න ඕන. ඒ පැහෙනකොට අනේකින් ලැබෙන සාරය. ඒ සාරය ඔබේ ජීවිතේ සමග බද්ධ වෙනකොට ඔබේ ජීවිතේ අර මානසික දෘෂ්ටි ලෙඩ, මමංකාරයේ ලෙඩ සූපත් වෙනවා. සපවත් වෙනවා. මේ ධර්මයේ විමසීම තුළම ඔබට ඒ ඥානය පහළ වෙනවා. එනම් ක්‍රියාකාරකම් කිව්වාම හොඳ නරක ක්‍රියාකාරකම් නොවේ වෙනස් කළ යුත්තේ. දැන් මේ ලෝකෙම වෙනස් කරගෙන යන්නේ ඒකනේ ක්‍රියාකාරකම. ක්‍රියාකාරකම කියන්නේ ක්‍රියාත්මක වීමට ආරම්භක වන සිද්ධාන්තය. එහෙම නැත්නම් ක්‍රියා කරවන්න, එහෙමත් නැත්නම් මමංකාරය. අන්න එයයි දුරු කරන්න ඔබ මහන්සි වෙන්න ඕන ක්‍රියාකාරකමක් නොවේ. ඒ පැත්තට හැරෙන්න ඔබ. ඒ පැත්තට හැරිලා නිතරම පොත් ඔළුවෙන් සියල්ලම අයින් කරන්න. ඔබ මොනාගමේ වුණත් කමන්නේ පොත් අයින් කරන්න. ඒ කියන්නේ ඒවට අගෞරව කරන්නේ කියන හරි ගරු කරන්න හරි කියන කතාවක් නෙමෙයි. ඔබට නිදහස් වීමට අවශ්‍ය නම් ඔබ ඔබෙන්ද නිදහස් විය යුතු අතර ඔබට එහෙනම් වෙන දෙයක් හිස මත තියාගන්න පුළුවන් කමක් නැහැ. මේ සියල්ලගෙන්ම නිදහස් වූ පුජ්‍යලයෙන් කවමදාකවත් ලෝකෙට වෛරය යන්නේ නැහැ. ලෝභය යන්නේ නැහැ, ද්වේෂය යන්නේ නැහැ, මෝහය යන්නේ නැහැ. සියලුම මානව සාධාරණ වූ මෛත්‍රියක්, චේතෝ විමුක්තියෙන් ගලාගෙන යන සැබෑ මෛත්‍රියක්, මිනිස්සු සුවපත් කරන ස්වરૂපයක් විද්‍යාමානව වෙනවා විනා වෙන අන්දයක් සිදුවන්නේ නැහැ. ඒ නිසා සියලු සත්වයෝ සුවපත් වේවා කියන්නේ මෛත්‍රිය නෙමෙයි. ඒක හුදෙක් වචනයක් පමණයි. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා උනා හතුරුකමටත් කියන්න පුළුවන්. ඒක චේතනාව මත මේ පාත්‍ර වෙන්නේ. චේතනාව මත ගුණයක් වෙන්නේ. ඉතින් කොහේද මිනිස්සුන්ට සුවපත් බවක් මේ භෞතික ලෝකය තුල? කොහේද මිනිස්සුන්ට සුවපත් බවක් මේ ලෙඩ වෙන ශරීරය තුල? ඒක හුදෙක් වාචික ස්වභාවයක් විතරයි ඒකෙන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය, බුදුහාමුදුරන්ගේ මෛත්‍රිය චේතෝ විමුක්තිය හේවත් මමංකාරයේ නිදහස් වීම. චේතනා කර්ම චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාව කියලා කියන්නේ ක්‍රියාකාරකය. කර්මයේ ක්‍රියාකාරකය චේතනාව කියලා කියන්නේ. ක්‍රියාකාරකය කියන්නේ චේතනාව කියලා කියන්නේ මමංකාරය, මමත්වේ. ඒ සංසිඳීම තුළින් ඇතිවන චේතෝ විමුක්තියයි මහණෙනි මෛත්‍රිය කියලා කියන්නේ. එතනයි මෛත්‍රිය තියෙන්නේ. ඒ මෛත්‍රිය උදා වුණාට පස්සේ එය ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය. අන්න එයා තමයි සිව්පසේට ණය නැති, සිව්පසේට සුදුසු මාගේ පුත්‍රයා බවට පත්වන්නේ. යා මොනම විදියකවත් සිව්පසේට ණය වෙන්නේ නැත්නම් අනිත් අය ණය වෙන්නේ ඉඳයි. ලෝභ වෙන්න ඉඳයි, ණය වෙන්න ඉඳයි. ඉතින් අර තනත්තා ඒ සිව්පසේට සුදුසු කෙනෙක් බවට පත් වෙන අසුරු සනක් මෙත් සුවේ සිටීම. අසුරු සනක් මෙත් සුවේ සිටීම කියලා කියන්නේ ඒකයි. එතන තියෙන මහා මෛත්‍රයක්. ඒ කියන්නේ පුජ්‍යලත්වයකින් ගලා යන ගුණයක් එතන නැහැ. එතන තියෙන්නේ නිර්වාණ ගුණයක්. ඒ කියන්නේ බැඳීම් විරහිත විශ්වීය ගුණයක් එතන තියෙනවා. එන ඒ සත්‍ය, ඒ ගුණය, ඒ ඥානමය උදා කරගන්න ගැඹුරු අවධානයෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කරන්න, මනසිකාරයේ යෙදෙන්න, සියලු දේශනා අසන්න, ඒ වගේම නැවත නැවත ඒ කරුණු කාරණා දිහා විමසීමෙන් බලන්න. ඒ තුළින් ඔබට ඒ සත්‍ය අවබෝධය කරගන්නට පුළුවන්. හැම දිනාටම උතුම් තෙරුවන් සරණින් මේ නිර්වාණ සත්‍ය අවබෝධය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.